දැන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකතුමාට බාර දී තිබෙන. ගරු කතානායකතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48 පළවෙනි වගන්තිය යටදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වුණත් වහාම ආණ්ඩු හා කැබිනට් මණ්ඩලය විසිර හැරෙනවා. ඉතින් ඒක විශ්වාස භංගයක් නේ. තව විශ්වාස භංග ඕනේ. අය මුදල් විතරක් නෙමෙයි. ඒක විශ්වාස භංගේ. ඒකේ තව මොනවද ඕනේ? මේයින් පිළිඹුණුවන්නේ මෙම විශ්වාස භංග යෝජනා බාර දුන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවන්නේ නොමැති බව. ඉතින් කොහොමද එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියන්නේ? දැන් කියන්නේ මේ විශ්වාස භංගුනේ විශ්වාස භංගයක් දාන්න කියලා. ඒක භංගයකෝ. පන්දිද මේ අපි හෙට අරගන්නේ විශ්වාස භංගේ. මේක සම්මත උනේ නැත්නම් අපිට අයින් වෙන්න තියෙනවා. තුන් එ නැත්නම් තුන්වෙනි එකේ පැරද්දුවොත් මේ මුළු ඉංගලන්තේ මේ පාර්ලිමේන්තු ක්‍රමයේම පටන් ගත්තේ අයවැය පැරදුනොත් ආණ්ඩුව ඉවරයි.